2013 වසරේ 11 වෙනි මාසේ 24 වෙනිදා භාවනා වැඩසටහන. සම්බදානං ධම්මදානං ජිනාති. කෙනෙකුට ධර්මයේ ලබා දෙනවා නම් ඒක මෙලවටත් සසරටත් හිත පිණිස පවතින මහා බලයක් වන නිසාම ධර්ම දානය උතුම්. ඒ නිසා දහමට කෙනෙක්ව යොමු කිරීම මහා නිදානයක්, මහා ධන සම්භාරයක්, මහා සැපතක් ජීවිතයකට ලබා දීමක්. ධර්මයේ තියෙන සැනසෙන්න දුක ගැන කී කියා අඬන්න එහෙම නෙමෙයි, දුකෙන් නිදහස් වෙන්න. මේ ලෝකේ දුකයි දුකයි කියලා පුළුවන් තරම් හැඟීමක් පුරවගත්තට කවමදාකවත් මේ හිතෙන් නිදහස් වෙන්න බෑ. එතකොට ජීවිතේ ඍණාත්මක වෙනවා. තමන්ට ජීවිතෙත් එපා වෙලා, ඔක්කොම එපා වෙලා, කලකිරුණු විෂිප්ත මනසකින් මිය ගිහිල්ලා ඒ පණුවෙක් හරි ඌරෙක් වගේ සතෙක් වෙලා ඉපදෙන්නට ඉඳයි අර පිළිකුල් භාවයේ නිසා. බුදුරජාණන් වහන්සේ දිනක් ඊරියක් මඩවලක ඉන්නවා දැකලා සිනහ පහල කළා. ආනන්ද හාමුදුරුව විමසුවා, ඇයි බුදුරජාණන් වහන්සේ සිනහ පහල කළේ කියලා. ඊට පස්සේ කියනවා, ආනන්ද, අර පේන ඊරි පේනවද? ඔව්, අර මඩවගුරේ ඉන්නේ. ඔය ඊරිය මේ දඹදිව් තලයේ රාජකුමාරිකාවක් ඉපදිලා හිටිය, බොහොම ලස්සනට. ඒ කුමාරිකාව එදා තිබුණු බ්‍රාහ්මණ ආගම්වල යම් යම් ඉගැන්වීම් මත පිළිකුල් භාවනාවේ යෙදුණා. ඔහු පිළිකුල් සංඥාවල්ම පුරෝගෙන හිටියා. මරණින් පස්සේ ගිහිලා ඉතාම පිළිකුල් තැනකම උපත ලැබුවා. ඒකයි වෙන්නේ. තමන්ගේ සංඥාව හැදෙන පරිසරයට අනුව තමයි උපතක් ලැබෙන්නේ. ගතියනේ, පුරුද්දනේ, හැඩේනේ. ඒ හැඩේ තමයි ඊළඟ සසරටත් යන්න වෙන දෙයක් නෙමේ. ඒක බුදුහාමුදුරුවෝ තේරුම් කරලා දුන්න. මහණෙනි, අර පොල් ගහක් කොයි පැත්තරද නැමිලා හැදෙන්නේ? මුලින් කැඩුනොත් කොහාටද වැටෙන්නේ? ස්වාමීනි, බර වෙලා තිබිච්ච පැත්තර තමයි පොල් ගහ වැටෙන්නේ. අන්න ඒ වගේ තමයි මහණෙනි, මේ සසරත් මිනිස්සුන්ගේ හිත මොන පැත්තරද පුරුදු කරලා තියෙන්නේ, ඒ පැත්තට සසර යනවා. ඒ පැත්තේ සසර දියුණු වෙන්නේ එහෙමයි. බුදු කෙනෙක් ධර්මයේ කියන්න දේශනා කරන්නම සසර පුරුදු කළා. ඉතින් ඒ தත්වෙම්ම පාරමිතාවක් පිරුණා. ඈ, ඒකයි කට, ඒකයි ස්වභාවය පෙන්නුතුනේ. එහෙමනම් මේ දහම් මග කියලා කියන්නේ මනස ප්‍රිය කිරීමවත් අප්‍රිය කිරීමවත් උපේක්ෂා කිරීමවත් නොවේ. එහෙම පුරුද්දක් ඇති කරන්න අපි අනුශාසනා කරන්නේ. අපි ඔබට මනස උපේක්ෂා කරගන්න කියන්නෙත් නැහැ, ප්‍රීතියෙන් පුරව ගන්න කියන්නෙත් නැහැ, ඒ වගේම පිළිකුල් කරන්න කියලා කියන්නෙත් නැහැ. ඔය මනසින් ගන්න දෙයක් ඇත්තෙම නැහැ මේ ලෝකෝත්තර ධහමට දෙයක්. ඔය මනස කියලා කියන්නේ සම්පූර්ණ අවිද්‍යාත්මක සැකස්මක්. අවිද්‍යාවේ බලයක්. ඒ අවිද්‍යාවේ බලය තුළ කිසි දෙයක් අපිට ගන්න නැහැ. ඒ නිසා තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයට වෙනම නමක් එකතු වෙන්නේ. ඇයි? ලෝකෝත්තර. ලෝකයෙන් එතර. ඒ කියන්නේ ලෝකයේ කිසිවක් ගන්න දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නැහැ. ඒ නිසා මේ ධර්මයට කියන ලෝකයෙන් එතර, ලෝකෝත්තර. බෞද්ධ කියන්නේ තේ ලෝකෝත්තර භවටම තමයි. භවය උද්ද හෙවත් මෙදීම. භවය කියලා කියන්නේ මේ සිතට ඉන්ද්‍රියන්ට ඇලී පැවතීම. ඉන්ද්‍රියන්ට ඇලෙන්නේ කොහොමද? පිළිකුල් කළත් ඉන්ද්‍රියන්ට ඇලෙනවා, ප්‍රිය කළත් ඉන්ද්‍රියන්ට ඇලෙනවා, උපේක්ෂා සහගතව සිටියත් ඉන්ද්‍රියන්ට ඇලෙනවා. ඉතින් අපි බොහෝ දෙනෙක් ඉගෙන ගන්නවා බෞද්ධ භාවනා හැටියට පිළිකුල් සහගතව ඉන්ද්‍රියන්ට ඇලීම හොඳ දෙයක් කියලා. ඒක හොඳ දෙයක් නෙමෙයි. මොනම ආකාරයකටවත් ඉන්ද්‍රියන්ට ඇලීම හොඳ දෙයක් නෙමෙයි. එහෙනම් ඉන්ද්‍රියන් ප්‍රතික්ෂේප කරන්න, ඉන්ද්‍රියන්ගේ නිදහස් වන්නේ කෙසේද? ඒ ඉන්ද්‍රියන් තුල නම් දුක තියෙන්නේ, ප්‍රශ්නේ තියෙන්නේ, ගැටලුව තියෙන්නේ. විසඳුමයකින් නිදහස් වීම නම් කොහොමද මේ ඉන්ද්‍රියන් හයෙන් අපි නිදහස් වෙන්නේ? කොහොමද මේ ඉන්ද්‍රියන් හයෙන් නිදහස් වෙලා අතික්‍රමණය කරලා ඒ ලෝකෝත්තර දර්ශන ඥානයේ ගුණය අපි තුල ඇති කරගන්නේ? ඒකට අපි ඉගෙන ගන්න ඕන මේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙන රේඛාව, ක්‍රියාත්මක වෙන පද්ධතිය හඳුනා ගන්න ඕන. ඉන්ද්‍රියන් වලට නොඇටෙන ක්‍රමවේදයකට ඥාන දර්ශනය ගොඩනගන්න ඕන. දැන් අපිට හැදිලා තියෙන ඥාන දර්ශනය සම්මුති ඥානය, එහෙම නැත්නම් ලෝකීය ඥානය, ලෞකික ඥානය කියන එක හැදිලා තියෙන්නේ ඉන්ද්‍රියන්ට බැසගෙනම හැම දෙයක්ම කරන්න කියන්න, සිතන්න, පතන්න. ලෝකෝත්තර ධර්මයකින් කෙරෙන්නේ ඉන්ද්‍රියන්ට එහා ගියපු ක්‍රමයකට දකින්න, සිතන්න, ජීවත් වෙන්න පරිසරයක් පැහැදිලි කරලා දෙන එක. ඉන්ද්‍රියන් වලට සාපේක්ෂිතව සිතන්න ගියොත් ඊට අනුකූප වූ, අනුකූල වූ වේදනා ජීවිතයට ලැබෙනවාමයි. අපිට තියෙන උපාදාන කරගන්න ආකාර පහක්. ඒ තමයි පංච උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ගුණාංග ටික. මේක ඇත්ත වශයෙන්ම ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ බාහිර ඉන්ද්‍රියන් මේ හය තුල සිද්ධ වෙන දෙයට වැඩිය ඒ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ විඥානය තුල ක්‍රියාත්මක වෙන යම්කිසි ශක්ති ස්වභාවයක්. ශක්ති ස්වභාවයක්. රූප ස්වභාවයක හැටියට එන්නේ ශක්ති ස්වභාවයක්. ඒ වගේම වේදනා, සංඥා, සංකාර, විඥාන හැටියටත් අපිට පේන්නේ සක්ෂි ස්වභාවයක උපාදානාත්මක ගුණයක් තමයි එතන පෙන්වුම් කරලා දෙන්නේ. ඒ නිසා මේ බාහිර රූපයත් එක්ක ගැටලුවක් හදාගෙන අපිට පුළුවන් කමක් නැහැ මේ අධ්‍යාත්මික රූපයෙන් නිදහස් වෙන්න. රූපය රූපයෙන් නැති කරන්න බෑ, වේදනාව වේදනාවෙන් නැති කරන්න බෑ, සංඥාව සංඥාවෙන් නැති කරන්න බෑ, සංඛාරය සංඛාරයෙන් නැති කරන්න බෑ, විඥානය විඥානයෙන් නැති කරන්න බෑ. එහෙම කරන්න බෑනේ. ඒ කියන්නේ කොහොල්ල කුලියක ඇලිච්ච කෙනෙකුට කොහොල්ල කුලියෙන් ගැලවිලා යන්න ඒ සමනලේකට හරි මීමැස්සෙකුට හරි මැස්සෙකුට හරි ඒ කොහොල්ල කුලිය මතටම අඩියක් තියලා පයක් තියලා ශක්තිය ගන්න බෑ. එහෙම ගන්න ගියාම ප්‍රශ්නයක් ඇති වෙනවා. මඩවලක ඇලිච්ච මිනිස්සෙකුට ඒ ඒ ඒ අගහදයෙන් ගොඩේන්න පුළුවන්කම තියෙන්නේ වෙනත් පැත්තකින් අපිට ලණුවක් හරි එහෙම නැත්නම් උපකාරයක් දඬු කැපල්ලක් ලැබෙන්න ඕන. එහෙම නැතුව අපි ඒ තුලම තෙරපෙන්න ගියොත් එහෙම මොකද වෙන්නේ? ඒ තුලම ගිලිනවා. කාන්දාරවල් වල තියෙන වැලි අගාද තියෙන ඒ වැලි අගාදවල එහෙමයි. වැටුනොත් එහෙම ගොඩේන්න උත්සාහ කරනකොට තව යටට යනවා. මඩ වගුරුවල් වල වුණත් එහෙමයි. වැටුනොත් එහෙම සද්දයතුම එහෙම හිටියොත් එහෙම ටික වෙලාවක් ඉන්න පුළුවන්. හැබැයි යා දඟලන්න ගියොත් එහෙම ඒ දඟලන හැම වාරයකම තියෙනවා. අර වාහන වුණත් එහෙමයි. ඒක තන ස්ලිප් කරන්න පටන් ගත්තොත් එහෙම ඒකට ක්‍රමවේදයක් යොදලා වාහනේ ඉස්සරහට ගන්න ක්‍රමවේදයක් හැදුවේ නැති වුණොත් ඇදලා හරි අර ක්‍රෝධි කැරගෙන තව යටට යනවා. ගන්න අපහසුම වෙනවා. ඒ වගේ අපිට මේ වෙනත් පැත්තකින් උපකාරයක් ඕන මේකට. එහෙසා ඉන්ද්‍රියන් තුලම ශක්තියෙන් ඉන්ද්‍රියන් තුලින් ගොඩ වෙන්න බෑ. එහෙසා තමයි ඉන්ද්‍රිය විශේෂ ඉක්ම වූ අතික්‍රමණය කළ වූ අර ලෝකෝත්තර භාවයේ ශක්තියෙන් අපිට උපකාරක කරගන්නට උවමනාකමක් තියෙන්නේ. ඉතින් නවක පිරිසකුත් ඉන්න නිසා ඒ ඇත්තන්ටත් අපි උපකාරක වෙන විදියට අනුශාසනා කළ යුතුව තියෙනවා. අමුතු දහමක් කියන්න ඕනේ නැහැ. තමන් ජීවත් වෙච්ච ජීවිත කාලය දිහා මනසත් එක්ක ජීවත් වෙච්ච ජීවිත කාලය දිහා පොඩ්ඩක් බලන්න හැරිලා හැමදාම ගලාගෙන ආපු සිතුම් පැතුම් මම ගිය සතියේ සිතපු විදිය ඊට මාස කීපයකට කලින් අවුරුදු කීපයකට කලින් සමස්ත ගලා යෑම තුල මනස කියන්නේ කවරක්ද යන්න පිළිබඳව මම කොහොමද ප්‍රත්‍යක්ෂ කරගෙන තියෙන්නේ අවබෝධ කරගෙන තියෙන්නේ. ඒ වගේම මේ යන හද රිද්මය මේ ගලා යන ක්‍රමවේදය තුල මට තව දුරටත් නිවීමක් සැනසීමක් තියෙනවද? එහෙම නැත්නම් අපිට විශේෂයෙන් සෙවිය යුතු කරුණක් මේ තුල තියෙනවද නැද්ද කියන කාරණය දෙස බලන්න. එවිට ඔබටම ප්‍රත්‍යක්ෂ වෙයි ඔබ ඒකාකාරී ස්වභාවයක ජීවිතේ ගලාගෙන ආවා. මොනවද අපි කළේ? වේලාවක සතුටෙන් ජීවත් වුණා, වේලාවක දුකෙන් ජීවත් වුණා, වේලාවක උපේක්ෂාවෙන් ජීවත් වුණා. සතුටයි කියන දේ දුක බවට පත් වුණා, සතුටයි කියන දේ උපේක්ෂාවට පත් වුණා. උපේක්ෂාව සතුටක් බවට පත් වුණා, උපේක්ෂාව දුකක් බවට පත් වුණා. දුක උපේක්ෂාවක් බවට පත් වුණා, දුක සතුටක් බවටත් ආයි පෙරළුණා. එකම දෙයක් කාලයකට පස්සේ ගියාට පස්සේ යාට දුක ඒ දෙයම සතුටක් බවට පත් වෙනවා. සමහර අයට මුලින් කාලේ සතුටක් වෙච්ච දේ පසු කාලේිනව දුකක් බවට පත් වෙනවා. එහෙම පෙරලෙන්නේ නැද්ද? එකම පුජ්‍යලයා. එකම එක්කෙනා දිහා යුග ගණනාවකදී එක් එක් කෝණයට බලනවා. එහෙමනම් මේක පුජ්‍යලයක් තුල භාණ්ඩයක් තුල මලක් තුල දැන් අපි හිතමු පුජ්‍යලයක් වෙනස් වෙන නිසයි කියලා. අපි හිතමු මලක් වෙනස් වෙන්නේ නැහනේ. මොන කාලයකට රතු පාට මල් වලට ආසගෙන කාලයකට රෝස පාට මල් වලට නිල් පාට මල් වලට ආස වෙනවා. ඒක එහෙම තමයි. ඒ තමයි මනසේ ස්වභාවය. ඒක පුජ්‍යලයාගේ ස්වභාවය නෙමෙයි, වස්තුවේ ස්වභාවය නෙමෙයි, මනසේ ස්වභාවය තමයි මේ විඳීම් ලක්ෂණ වලින් වෙනස් වෙවි යන ස්වභාවය. හිත සතුටෙන් තියන්න, හිත පුරවන්න අපි කවුරුත් කැමතියි. ඒත් අපි කාටවත් මේ හිත පුරවලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. ඇයි පුරවලා ඉවර කරන්න පුළුවන් කමක් නැත්තේ? මායාවක් පසුපස දුවගෙන යන ගමනක් හා සමානයි. ඒ නිසා ඒ තුල යමක් පේනවා නමුත් නැහැ. දැන් මේ ලෝකේ අය කොච්චර හිතාගෙන ඉන්නවද මේ රට මගේ, මේ ඉඩම මගේ. මෙහෙම හිතාගෙන මේ මහ පොළොව තුල ඉපදිලා ජීවත් වෙලා මිය ගියපු සංඛ්‍යාව කොපමණද? මේ ආගම මගේ. ඔළුවට දැම්මට පස්සේ දෙවියෙක් ඉන්නවයි කියලා ඔන්න ඉන්න දෙවියෙක් ඉන්නවා වගේ හැඟෙනවා. ඒ දෙවියට යාඥා කරනවා. දෙවියෙක් නැහැ කිව්වහම ඔන්න නැහැ වගේ හැඟෙනවා. එහෙමනම් අපේ හිස මතට ගන්න සංඥා පද්ධතියක් තුල, එහෙම නැත්නම් මායාකාර වී ධර්මතා තුල සිහිනයක් තුල අපි හීන දැකමින් ජීවත් වෙනවා. සිහින දැකමින් ජීවත් වෙනවා. සිහිනයක් තියෙන මේ සිහිනෙන් අවදි වෙන්න ඕන. හැබෑ ලෝකයේ දකින්නට ඕන. හැබෑ ලෝකයේ තුල ඔය ජාතිකවාද, ආගමිකවාද, වාර්ගිකවාද, දෘෂ්ටිවාද, සංකල්පවාද කිසිවක් නෑ. ඒ සියල්ලකින්ම මිනිස්යාට සිදු වෙලා තියෙන්නේ මිනිස්යා විශාල අවපීඩණයකට පත් කරලා තියෙනවා. මනුෂ්‍යය තුළ විශාල කම්පන සමුදායක් ඇති කිරීමට හේතු වෙලා තියෙනවා. මිනිසුන්ගේ නොවන දෙයක් වෙනුවෙන් මිනිස්සු ලෝකේ යුද්ධ ඇති කරගන්නේ, ප්‍රශ්න ඇති කරගන්නේ. බලනකොට කාලය වෙන් කරගෙන අපි කටයුතු කරලා තියෙන බොහෝම පොඩි පොඩි දේවල් වලට සිනාසෙවි, දුක් වෙවි, හඬමින්, කලපෙමින්, උපේක්ෂාවෙන් සහිතව. ලෝතුරු දහම පින්නතුනි ඇසට පේන්නේ, කනට පේන්නේ, නාසයට පේන්නේ, දිවට, ශරීරයට, මනසට පේන්නේ නැහැ. ඒනම් සාවින්හස ජීවිතේ අපිට ඕක දකින්න බෑ. ඒ මොකද අපිට ලෝකයේ අත්විඳින්න තියෙන ඔයිට එහා දෙයක් නෑ. එපමණයි තියෙන්නේ. ඔබට ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මෙන්න මේ කරුණු වලින් ඔබට මොනවෙන්ද ඔබ ලෝකයේ අත්විඳින්නේ නේද? ඒ අත්විඳ හැම දෙයක් තුළම තිබුණේ අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආකල්ප කියන ඒවා තමයි තිබෙන්නේ. වෙන දෙයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙන්ට අදිචිත්ත, අදිඥාන කියන කාරණේ යොදලා තියෙන්නේ ඒ නිසා. මිනිස් මොළයම තමයි සමර්ථ වෙන්නේ නිවන් දකින්න. මහා පුදුම ජීවි බලයක්, ජීවි ගුණයක් මේ මිනිස් මොළේ මත තියෙනවා. ඒක ස්වභාව ධර්මයේ තුලින්ම මිනිස්යාගේ ජීවමේ අවශ්‍යතාවයක් මත ගොඩනැගිච්ච ශක්තියක්. දැන් සීතල ලෝකයක, සීතල රටක සීතලට ඔරොත්තු දෙන්නට පුළුවන් සතුන්ගේ ලෝම පවා සැකසෙනවා. ස්වභාවිකයි. ඒ වගේම මිනිස්සු දුක් රැසින් පීඩිත බවට පත් වෙනකොට ඒ මිනිස්සු තුළම ජනිත වෙන ශක්තියක් මේ දුකින් නිදහස් වෙන්නට ඕනේ කියන ගුණයක්. අන්න ඊට අවශ්‍ය කරන ඥානනේ තමයි මේ මිනිහට ලැබිලා තියෙන්නේ. ඒක සිද්ධාර්ථ කුමාරයාණන්ට දැනුණා. ඒ දැනුන නිසා සවාගෙන ගියා මේ ස්වභාවය අත්විඳ. ඒ නිසා නිවන් දකින්නට සුදුසුකම් සියලුම මිනිස්සු ළඟ තියෙනවා. සියලුම මිනිස්සු ළඟ තියෙනවා. නිවන් දකින්නට සුදුසුකම් සියලුම මිනිස්සු තියෙනවා. නිවන කියලා කියන්නේ හීන ලෝකයක් නෙමෙයි. දැවෙන්නේ නැතුව ජීවත් වෙන ප්‍රතිපදාව ඉගෙන ගන්න එක. දැවෙන්නේ කොතන සිටියොත්ද, නිවෙන්නේ කොතන සිටියොත්ද කියලා ඉගෙන ගන්න එක. සරලවම කියන්නම් රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයෙන් එහෙකට ආවොත් දැවෙනවාමයි. එහෙම නැත්නම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රියන් හයට ආවොත් දැවෙනවාමයි. මේවයින් නිදහස් වුනොත් නිවෙනවාමයි. කුමන හෝ රූපයක් ගත්තොත් කුමන හෝ දැවීමක් හද තුල ඇති කරනවා. කුමන හරි සංඥාවක් ගත්තොත් කුමන හෝ ආකාරයක දැවීමක් ඇති කරනවා. දැන් බලය නැති කෙනාටත් වෙන්නේ බයක් ඇති වෙනවා. එයා දවනවා. බලය තියෙන කෙනාටත් වෙන්නේ එයා දවනවා. වේදනාවටපත් කරනවා. ධනෙ නැති කෙනාටත් වෙන්නේ එයා දවනෝ. ධනෙ තියෙන කෙනාටත් වෙන්නේ ඒ තුලිනුත් එයා දවනෝ. ප්‍රසිද්ධිය නැති කෙනාට වෙන්නේත් එයා ඒ තුලින් දවනෝ. ප්‍රසිද්ධිය ඇති කෙනාට වෙන්නේත් ඒ තුලින් එයා දවනෝ. දැන් ගොඩාක් අපි දන්න මහත්තුරු ඉන්නෝ, සමහර පිරිසක් ඉන්නෝ, සයිනහත මං කැමති මම නොවි පලාතකට ගිහිල්ලා ඉන්න. කියන්නේ මං කවෝද, කින්ද, මන්ද මුකුත් දන්නේ නැතුව මට එතකොට සජීවීව මිනිස්සුත් එක්ක බොහෝම හොඳට බංකුවේ වාඩි වෙලා කතා බහ කරන්න පුළුවන්. ඒක ප්‍රසිද්ධ ළමයෙක් ඉන්න මේ කිට්ටුවේ ඉන්නේ. එයා මේ නගරේ යනකොට යන්නේ මේ මූණ වැහෙන විදියට තොප්පියක් දාගෙන. ඒකට හේතුව තමයි එයාට ප්‍රසිද්ධිය කරදරයක් වෙලා, බාධාවක් වෙලා. ලෝකෙ හිම වෙච්චයි ඕන තරම් ඉන්න ඕනේ. ඒ නිසා මේ ලෝකයේ මිනිස්යාව සනසවන්න පුළුවන්, තෘප්තිමත් කරන්න පුළුවන්, පූර්ණත්වයට පත් කරන්න පුළුවන් මේ කාරණෙන් කියලා අපිට කියන්න බෑ. අධ්‍යාත්මික විසඳුමක් ඇරෙන්නට භෞතික විසඳුමක් මේකට නෑ කියන එක තමයි කියන්න තියෙන්නේ. ධම්මම් විනානත්ති සුඛානත්ත. ඒ නිසා මේ ධාර්මික විසඳුම ඇති කරගන්න. ඔබේ සිතුවිල්ල ප්‍රශ්නයක් නෑ. ඒත් ඔබේ චේතනාව සිත ප්‍රශ්නයක්. ඒ චේතනාව තමයි ප්‍රශ්න ඇති කරන්නේ. චේතනාවක් නැතිව සිතුවිලි තියෙන්න පුළුවන්ද? චේතනාවක් නැතිව බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තියෙන්න පුළුවන්ද? පුළුවන්. චේතනාවක් නැතුව තියෙන්නට පුළුවන්. ඒ පාරේ ගොඩාක් වාහන යනවා. ඒ කිසිම වාහනයක් පිළිබඳව ඔබට චේතනාවක් නැහැ. නිකාම නිකං සුදු පාට, කළු පාට, රතු පාට, නිල් පාට වාහන. ඔබ මෙතෙන්ට බස් රියෙන් ආවා. ඔබට මේ බස් රිය පිළිබඳව චේතනාවක් නැහැ. දැන් මේ බස් එක කොහෙද දන්නේ? ඈ මොන වෙලාවද කියලා අපි හොයන්නේවත් නැහැ. ඒ චේතනාවක් නැහැ. ඒක මේ උදාහරණයක් වශයෙන් සරලව මතු පිටින් ගන්නයි ඒක කියලා දුන්නේ. එහෙම නැතුව ඒක 100%ක් ඊට සාපේ සමාන කරන්න නෙමෙයි. යම්කිසි සරල උදාහරණයක් තමයි ඒ තුලින් ගත්තේ. ඒ වගේ වෙන්න පුළුවන්. ජීවිතේ එහෙම වෙන්න පුළුවන්. ඔබ මෙතෙක් කලක් අභියෝගයක් බවට පත් කරගත්තේ භෞතික දෙයක් නම් මේ නිවන් මඟ යන්න මේ මොහොතේ සිට අභියෝගයක් කරගන්න තමාව. හැම මොහොතකම මම කියන කාරණේ හොයන්න. මම කියන කාරණේ කියන්නේ තමා ළඟ මමයයි කියලා සංකේතවත් කරන දේ. හැම මොහොතකම සොයන්න මම කවුද? හැම විටම මම සැඟ වෙනවා. මට යමක් පේනවා. මට යමක් පේනවා නම් ඒ පේන දේ මම නෙමෙයි. ඒ දකින්න කෙනා තමයි මම. මට යමක් ඇහෙනවා නම් ඇහෙන දේ තුල නෙමෙයි අහන කෙනා තමයි මම. ගන්ධ සුවඳක් දැනෙනවා නම් දැනෙන දේ නෙමෙයි මම, දනවන කෙනා, දැනගන්න කෙනා තමයි මම. රස දැනෙනවා නම් රසය නෙමෙයි මම, ඒ දැනගන්න කෙනා තමයි මම. සිතුවිලි පහළ වෙනවා නම් සිතුවිලි නෙමෙයි මම, ඒ සිතුවිලි පහළ කරවන කෙනයි මම. ඇහි ස්වභාවය කියන්න පුළුවන්. මෙහෙම සුදු කොටසක්, කළු කොටසක්, කළු ඉංගිනියාවක් මෙහෙම තියෙනවා. කනත් විද්‍යාත්මකව, වෛද්‍ය විද්‍යාත්මකව පරීක්ෂා කළා මෙහෙම කන් බෙරයක් තියෙනවා. මෙහෙම මේ විදිහට සද්දය, ශබ්දය ගුණ වෙන ආකාරය, මොළේට ක්‍රියාත්මක වෙන ආකාරය පෙන්වන්න පුළුවන්. නාසෙත් එහිමයි. මේ මේ මේ ශෛල තියෙනවා. මෙන්න මේ තැන්වල මේ ගඳ සුවඳ හඳුන ගන්න ගුණයන් තියෙනවා. දිවෙත් තියෙනවා. තිත්ත රස හඳුන ගන්න, පැණි රස හඳුන ගන්න, කහට රස හඳුන ගන්න කොටස් තියෙනවා. ඒව හඳුන්වලා දෙන්න පුළුවන්. මෙන්න මේ කොටස් වලින් මෙන්න මෙවැනි සංවේදීතාවය නැති වෙනවා කියලා. යම්කිසි වස්තුවක් තියෙනවා. ඒ වස්තුව ප්‍රභේදනය කරලා පෙන්වන්න පුළුවන්. ඒ පුදුම වැඩේ කියන්නේ මේ ලෝකයේ කිසිම මැසිමක්වත් කිසිම දෙයක් මේ මමත්වයේ ග්‍රහණය කරගන්න හොයලා නැහැ. තාම හොයාගන්න බැරි වෙලා තියෙනවා. එහෙම නොද ඉතින් කාට හරි විවේකයක් ගන්න උමනා වුණාම මමත්වේ මැෂින් එකට දීලා ඉන්න දෙන්නා. දැන් හදවත මැෂින් එකට දීලා නම් ඉන්න පුළුවන්. තාම නෑනේ මමත්වේ මැෂින් එකට දීලා පාඩුවේ ඉන්න පුළුවන් කමක් නෑ. නේද? ඉතින් අපිට පුළුවන් නම් ඒ ක්‍රම වේදේ ඉගෙන ගන්න. එතන තමයි නිවීම ඇති වෙන්නේ. දැන් මෙතෙක් වෙලා මම කතා කළේ මොනවද? සද්ධර්මය. එහෙත් ඒ වචන තුල බැසගෙන දකින්න කෙනෙකුට ඒ සද්ධර්මයේ ස්පර්ශ කරන්න බෑ. ඔහුට තේරෙන්නේ වචනාර්ථ. එහෙත් අපි කතා කළේ වචනාර්ථ වලට වඩා එහා ගියපු දෙයක්. වචනය කියන්නේ නිර්මාණයක්. වචනයක් කියන්නේ චිත්‍රයක්. පදයක් කියන්නේ චිත්‍රයක්. අක්ෂරයක් කියන්නේ චිත්‍රයක්. අඳිනවා චිත්‍ර ලියනවා. ඒවට හැඩතල හදලා මෙන්න මෙහෙමයි කියලා. දැන් අපිට සිංහල භාෂාවේ අර ඉංග්‍රීසි අකුරේ F අකුර හදා ගන්න බැරි වුණාම අපි පයන්න මැදට F අකුර දාලා F ශබ්ද කරන්න හැදුවා. ඒක චිත්‍රයක් ඇඳලා මේක කරනවා. එහෙමනම් මේ මේ මේ මායාකාරීත්වය තුළ මවා ගැනීම තුළ කිසිම වෙලාවක සත්‍ය දකින්න බෑ. මනෝ කියලා කියන්නේ මනස කියලා කියන්නේ මවා ගන්නා වූ ස්වરૂපයක් හැම විටම පවතින නිසාමයි. හැම විටම මවා ගන්නා වූ ස්වરૂපයක් තියෙන්නේ. ඒ නිසා තමයි අර ලෝකේ විශිෂ්ට දාර්ශනිකයෙකු ප්‍රකාශ කරලා තියෙනවා දෙවියන් වහන්සේ විසින් නෙවෙයි ලෝව මැව්වේ, මිනිසා විසින් තමයි දෙවියන් මැව්වේ කියලා. මනුස්සයා තමයි දෙවිවරු ඔක්කොම මවලා තියෙන්නේ, ලෝක පාලක දෙවිවරු ඔක්කොම මවලා තියෙන්නේ මනුස්සයා විසින් මිසක් දෙවියන් විසින් නෙමෙයි. එහෙමනම් මේ මැවීම ඉක්මවා ගියපු නොමනසටපත් වුනොත් එයාට පුළුවන්කම තියෙනවා අර මැවීම වලින් නිදහස් වෙන්න. ඉතින් ඒ දේවාගම් වල ඉන්නෝ වගේම බෞද්ධයොත් යම් ආකාරයකට මවාගත්ත ලෝකයක් ඇතුළේ තමයි ජීවත් වෙන්නේ. ඕනම කෙනෙක් ඒ කියන්නේ දිවියෙක් මැව්වයි කියන සංකල්පණයටම එන්න ඕනේ නැහැ මිත්‍යා දෘෂ්ටික වෙන්න. මොනියම් හෝ ආකාරයක මවාගත්ත දෘෂ්ටියක සංකල්පයක වචනයක ජීවත් වන අය ඒ මැවුම්කාර ලෝකේ තමයි ජීවත් වෙන්නේ. මොහොතක් බලන්න මවාගත්ත ලෝකයක් තුලද ඔබ ජීවත් වන්නේ, සජීවී ලෝකයක් තුලද ඔබ ජීවත් වන්නේ? සජීවී ලෝකයේ තුලද මවා ගන්නා ලද ලෝකයා විසින් මවා අප වෙත ලබා දෙන ලද ලෝකයේ තුලද අප ජීවත් වන්නේ? සොයන්න, ගැඹුරින් සොයන්න. ඔබ මනසයි ඔබ මමයි කියලා පුරවගත්ත හැම දේ තුලම තියෙන්නේ තමා විසින් පූර්ණව නොදන්නා මවා ගැනීමක් හා ලෝකයා විසින් අප වෙත පවරන ලද සංකල්ප සමුදායක්, දෘෂ්ටි සමුදායක්. සත්‍ය වූද දකින්න තුළු මිත්‍යාවක්. සත්‍ය වූද දකින්න තුරු මිත්‍යාවක්. ඒක ඔබට තේරුණාද? දැන් මම කියනවා අපේ ගෙදර නිවස මෙන්න මේ වගේ හැඩයෙන් යුක්ත මේ වර්ණ තියෙන මේ වගේ උළු වර්ගයක් සැවිලි කරලා තියෙන ගයක් කියලා. දැන් ඉතින් ඕක ඇත්තද බොරුද? ඒ නිසා සත්‍ය වූද දකින්න තුරු මිත්‍යාව. සත්‍ය වූද ප්‍රත්‍යක්ෂ වන තුරු මිත්‍යාව. ඒ නිසා බෞද්ධයන්ටත් සිදු වෙනවා ඒ සත්‍ය පිළිබඳව අත්දැකීමෙන් තොරව ඉන්න තාක්කල් මිත්‍යාවේ අනිත් අය හා සමානවම ඉන්න. අනිත් ආගමිකයෝ වගේම ශාස්ත්‍රවරයා ගැන තියෙන සංකල්පයක්. දෙවියෙක් ගැන සංකල්පයක් තියෙනවා වගේම බුදුහාමුදුරුවෝ ගැන තියෙන සංකල්පයක්. ඉතින් මොකන්ද අපේ බෞද්ධය දන්නේ? මේ බුදුහාමුදුරුවෝ කියන්නේ හරි කරුණාවන්ත, ගොඩක් මිනිස්සුන්ට උදව් කරපු, පිහිට වෙච්ච මිනිස්සු වෙනුවෙන් ජීවිතේ වැඩ කටයුතු කරලා අඩුම තරමේ අර හම්බෙච්ච එක ආරාමයකවත් නෙමෙයි උන්වහන්සේ පිරුණම් පානේ කහක් යන්න තෝරගෙන. ඇත්ත වශයෙන්ම එච්චර ආබාධ, රෝගාබාධ තීදී එහෙම ඇවිදිනවද කියලා ප්‍රශ්නයක් අපිට ඇති වෙනවා. අපිට ඇවිදින්නේ නැහැ නේ, එහෙම නේද? සාමාන්‍යයෙන් නිවෙස් වලට වෙලා ඉන්න ප්‍රතිකාර අරගෙන ඉන්න. නමුත් බුදුහාමුදුරුවෝ කියනවා, මහන්නේ දැන් මගේ කකුල මේ තියෙන තැන නෙමෙයි වදින්නේ. ඇයි ඒ ශාරීරික බලපෑම ඇති වුණේ? බුදුහාමුදුරුවෝ ඒ තරම් ගමනේ චාරිකාවේ යෙදුණා. ආහාර හරියට ලැබුණේ නැහැ. සයාරෝග අවුරුද්දක දුෂ්කර ක්‍රියාවේදී කයට පැමිණිච්ච හානිය තිබුණා. නැත්තම් එවකට සමහර අය අවුරුදු 180 ජීවත් වෙච්ච අය ඉන්නෝ. පූර්ණ ආයුෂ අවුරුදු 125ක් වගේ තිබුණා. 120ක් 125ක් හැමෝම මේ ගොඩක් අය මේ පිරිනුවම් පාන්නේ. එහෙම නැත්තම් රහතන් වහන්සේලා ඒක අනිත් අය මේ ගිහිල්ලා තියෙන අවුරුදු 125ක් වගේ කාලයක් ගත කළා. එහෙමනම් මොනතරම් මේ කාර්යයක්. කාලයක් බුදුහාමුදුරුවෝ ගත කරලා තියෙනවද මේ ධර්ම සේවය වෙනුවෙන් කියන කාරණය. දහම අවබෝධ කර ගැනීම සඳහා ඔබ සිටිය යුත්තේ, ගවේෂණය කළ යුත්තේ කවරක්ද? ඔබ දකින්න උත්සාහ කරන්න එපා. තව දුරටත් දැකීම කවරක්දයි තේරුම් ගන්න උත්සාහ කරන්න. අසන්න තව දුරටත් උත්සාහ කරන්න එපා. ඔබ ඇසීම යනු කවරක්දයි තේරුම් ගන්න උත්සාහ කරන්න. සිතන්න උත්සාහ කරන්න එපා. තව දුරටත් සිතීම කවරක්දයි තේරුම් ගන්න උත්සාහ කරන්න. ඇලෙන්න හෝ ගැටෙන්න හෝ උපේක්ෂා වෙන්න හෝ උත්සාහ කරන්න එපා. මේ ඇලෙන, මේ ගැටෙන, මේ උපේක්ෂා වෙන සිත කවරක්දයි තීරුම් කරගන්න. මෙසේ වේවා කියලා හිතන්න එපා, යන්න උත්සාහ කරන්න එපා. මෙසේ නොවේවා කියලා හිතන්න උත්සාහ කරන්නත් එපා. එසේත් නොවේවා, මෙසේත් නොවේවා, ඕන එකක් වේවයි කියලා හිතන්නත් උත්සාහ කරන්න එපා. මේ හැම දෙයක්ම හිතන, ග්‍රහණය කරන, ප්‍රභේදනය කරන්නේ කවුරුන්ද, කුමන ශක්තියක්ද යන පිළිබඳව පමණයි අපි සිතන්නේ. ඒකයි ගවේෂණය කියලා කියන්නේ. එහෙමනම් ලෝකයේ ගලාගෙන යන පැත්තට වඩා සිතේ ගලාගෙන යන ස්වરૂපයට වඩා වෙනස් මගක්. උඩුගම් බලා යනවා කියලා කියන්නේ ඒකයි. සිතේ ස්වභාවයට වඩා වෙන ක්‍රියාවලියක් මෙතන ගවේෂණය කළා, පරීක්ෂණය කළා. හැම දෙයක් පිළිබඳවම සැලකිල්ලෙන් හිටියා. බලන්න තනිවම මේ ලෝකයේ යම් කෙනෙක් මේ නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නවා නම් ඒ උත්තමයා මේ මහ පොළොව මත අති ශ්‍රේෂ්ඨයි, අති විශිෂ්ඨයි, අසම සමයි. ඒ හේතුව මිනිස් සිත තුළ නැති ශක්තියක් මිනිසා තුළ ජනිත කරලා මේ ලෝකය අත්දැක්කේ බුදුහාමුදුරුවෝ. වේදනා නිරෝධෝ, තණ්හා නිරෝධෝ, සංඥා සංකාර සියල්ල නිරෝධෝ, සලායතන නිරෝධෝ, පස්ස නිරෝධෝ, සියල්ලම නිරෝධයි. වේදනා නිරෝධෝ. අපිට කෙනෙකුට අණක් දෙන්න පුළුවන්ද ඔබ මේ ආකාරයට සිටින්න, මේ දේ කරන්න කියලා? නෑ. එහෙම දුන්නොත් ඒව ගන්නේ අර මමත්වෙමයි. ක්‍රියාත්මක වෙන්නේ මමත්වෙමයි. ක්‍රියා කරවන්නේ මමත්වෙමයි. එහෙමනම් ධර්ම අවබෝධය තුල කෙනෙක් මනසට මෙන්න මේ දේ කරන්නේ කියලා අනක් පනවන්නේ. මේ දේ නොකරන්නේ කියලා අනක් පනවන්නේත් නෑ. ඕන එකක් කියලා අනක් පනවන්නේත් නෑ. ස්වභාවය හඳුනා ගන්න පුළුවන් ස්වභාවිකව පමණයි. ස්වභාවය හඳුනා ගන්න පුළුවන් ස්වභාවිකව පමණයි. ඒක වෙනත් ආකාරයකට ස්වභාවයකට විග්‍රහ කරන්න බෑ. ඉතින් මා අවබෝධ කරගත්ත ධර්මයේ මට විඳ ගන්න බෑ. ඒක විඳින්න බැරි ධර්මයක් නිසා මම මේක විඳින්න උත්සාහ කරන්නේත් නෑ. ඒ දේ මම අවබෝධ කරගත්තද වෙන දෙනෙක් අවබෝධ කරගත්තද කියලා කියන්නත් බෑ. ඒ තියෙන අවබෝධය මට තියෙන අවබෝධයක් කියලා කියන්නත් බෑ. ඒ තමයි ස්වභාවිකත්වය. ස්වභාවිකත්වය. මේ ස්වභාව ධර්මයට ඇත්තටම ඇස්කන්නාස දිව ශරීරයේ තියෙනවනම් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් සහ ජීවන රටාව දිහා බලලා, කතා බහ දිහා බලලා මොනව හිතනව ඇද්ද? අර කියන්නේ මහී කාන්තාව සිනහ පහල කරනවා කියලා. මහී කාන්තාව සිනහ පහල කරනවා. මේ වායුවෙන් ජීවත් වෙන කෙනා තනියෙන් හිතනවා, මහා චින්තනයක් ඇති කරගන්නවා මේ මමේ කියලා. ඉතින් උඩ මේ වායුව සිනාසෙනවා. ජලයෙන් ජීවත් වන අපි තනියෙන් විශාල මමංකාරයක් ඇති කරගෙන තැවෙනවා, පීඩා වෙනවා. එතකොට මේ ජලය hina වෙනවා. මේ හිරු එළියෙන්, හිරු රශ්මියෙන් ජීවත් වන අපි තනියෙන් මමේ කියලා හිතනවා. එතකොට මේ ඉර ආලෝකය hina වෙනවා. මහ පොළොවේ පස් ධාන්නේ බවට පත් කළ මේ ගොඩ කරගත්ත මේ ශරීරය තුල ඉඳගෙන මමයි කියලා තනිව හිතනකොට, උපේක්ෂා රහිතව හිතනකොට මොකද හිතන්නේ? ඒ මහ පොළොව සිනාසෙනෝ, අනේ මෙහෙම මිනිස්සු ඇයි මනුස්සයන්ට ලිහිල් වෙන්න බැරි කියලා. ජීවිතේ ඕනම දෙයක් දරා ගන්න පුළුවන් මට්ටමට මිනිස්සේ දියුණු වෙන්නේ කිසිම දෙයක් දරා ගන්න නැති මට්ටමට ආවහම. කිසිම දෙයක් දරා ගන්න නැති මට්ටමට ආවහම ඕනම දෙයක් ලෝකේ දරා ගන්න පුළුවන්. කිසිම දෙයක් දරා ගන්න නැති මට්ටමට ආවහම ඕන දෙයක් දරා ගන්න පුළුවන්. මේ තෘෂ්ණාව කියන්නේ දැලක්නේ, තණ්හාව කියන්නේ දැලක්. ඒ දැලේ දැලක් වශයෙන් තියෙනකොට එක් එක් දේවල් රැඳෙනවා. ඒ මමත්වයේ නැමැති, ඒ තෘෂ්ණාව නැමැති දැල සමාතුලින් ඉවත් කළාට පස්සේ තියෙන සියල්ලත් තමන්ගේ නෙමේ, නැති සියල්ලත් තමන්ගේ නෙමේ. ඒ තෘෂ්ණා සහිත දැල තියෙනකොට තියෙන සියල්ලත් තමන්ගේ, නැති සියල්ලත් තමන්ගේ. දැන් ඔබගෙන් ඇහුවොත් ඔබට නැති මොනවද කියලා, ආ මට මේ මේ මේ මේ දේවල් නැහැ. කාටද? මට. ඒ වෙනුවෙන් මොකද තියෙන්නේ? ඒ වෙනුවෙන් කම්පාවක් තියෙනවා. මොනවද තියෙන්නේ? ආ මට මේ මේ මේ දේවල් තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ? ආ ඒ ගැන සතුටක් තියෙනවා. ඒ මමත්වයේ දැල, තෘෂ්ණාවේ දැල නැති වුණාට පස්සේ තියෙන සියල්ලත් තමන්ගේ නෙමෙයි, නැති සියල්ලත් තමන්ගේ නෙමෙයි. එතකොට තමා කවුද? තමා කිසිවෙක් නොවේ. තමා කිසිවෙක් නොවේ. මම ස්ත්‍රියක්, මම පුරුෂයෙක් මේ කියලා හිතන්නේ නැහැ. ඉත්ති භාවෝ කිංකෛරා චිත්තම්මි සුසවාහිතේ ඥානම් හි වත්තමානම්මි සම්මා ධම්මං විපස්සතමේ. බොහොම ලස්සන පාඨයක් කියලා තියෙන්නේ. ඒ සෝමා සූත්‍රයේ සෝමා රහත් මෙහෙණින් වහන්සේ ලස්සනට කියලා තියෙන්නේ. ඉත්ති භාවෝ කිංකෛරා චිත්තම්මි සුසමාහිතේ ඥානම් හි වත්තමානම්මි සම්මා ධම්මං විපස්සතෝ. මේ සම්‍යක් ධර්මය අවබෝධ කරගත්තට පස්සේ ස්ත්‍රී භාවය කියලා මට කාරණයක් නැහැ. කෛරා කියලා කියන්නේ කාරණේ. කියන්නේ මං ස්ත්‍රියක් කියන චින්තනයක් මට නැහැ. යස්ස නූන සියා ඒවං ඉත්තාහම් පුරිසෝතිවා. යම් කිසි කෙනෙක් හිතනවා නම් මම ඉත්තාහම් ස්ත්‍රියක්, පුරිසෝතිවා පුරුෂයෙක් කියලා. එහෙම නැත්නම් කිංචිවාපන අඤ්ඤස්මෙන්. එහෙම නැත්නම් තමාගෙරේ එහෙමත් නෙවෙයි වෙනත් විදියකට හරි හිතනවා නම් තම් මාරෝ වදන්තු මරහති. අන්න ඒක ගිහිල්ලා ඔය වගේ කතාවක් ගිහිල්ලා කියන්න පුළුවන්. ඒ වගේ කෙනෙකුට මොන වගේ කතාවක්ද? යන්තං එසීහි පත්තබ්බං තානං දුරබි සම්භවං නතං දඟුල පඤ්ඤාය සක්කා පප්පෝතු මිත්‍යා. ඉසිවරුන් විසින් ලැබිය යුතු දුර්ලභ වූ යම් මේ পদවියක් වේද, එය දෑඟුල් නොවන ඇති ස්ත්‍රීන් විසින් නොලැබිය හැක. මන්ද නැහැ දෑඟුල් නොවනක් තියන කියන්නේ දුර බලන්න බෑ කියන එකක් වෙන්නේ නැති අදහස් වෙන්නේ. නමුත් මේ ධර්ම අවබෝධයට වෙච්ච සෝමා රහත් මෙහෙණිය කියලා කියන්නේ ඔයා ඔය කතාව ගිහිල්ලා කියන්න කාටද? ඉත්තාහම් පුරිසෝතිවා. මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් කියලා හිතන කෙනෙකුට මට එහෙම කතාවක් අදාළ නැහැ. ඔබත් එතන ඉන්නවා නම් ඔබට මේ රහත් මෙහෙණින් වහන්සේගේ දර්ශන මාර්ගයේ මේ ආශිර්වාද, මේ බලය තියෙන මොන තරම් ආඩම්බරයක්ද? ඈ හැබැයි ඔබ ස්ත්‍රියක් වෙලා නම් තාම ඉන්නේ. මොකද වෙන්නේ? අර වේදනාව තියෙනවා. සෑම පුරුෂයෙක්ම සෑම ස්ත්‍රියක්ම සද්ධර්ම අවබෝධය ඇති කරගන්න තාක් කල්ම මොකද වෙන්නේ? පිරිමෑයට තමයි මේක වැඩිම තරහ යන්නේ. කාන්තාවක් බවට පත් වෙනවා. කාන්තාවන්ට නම් ඒක තරහ යන්නේ. කාන්තාවක් කියලා කියන්නේ මේ කාටම කාන්දමක්. කාන්දමක් වගේ වැඩ කරන එක හේතුව කාන්තාව කියන්නේ ඇලෙන්නිය. කාන්තාව කියන එකේ තේරුම ඒක තමයි ඇලෙන්නිය. ඉතින් අත්ත වශයෙන් ගෙදර දිහාන් බැලුවහම ස්වාමියාත් ගණන් ගන්නෑ කවුරක්. නමුත් ස්වාමියාට ඇලිලා. දරුවෝත් තමව ගණන් ගන්නෑ. ඒ වුණාට දරුවන්ටත් ඇලිලා. ඈ ඇත්ත කතාව ඒක. ඈ ඉතින් ඒකයි වැරදි. දැන් මමත් ඔයත් කිසි කෙනෙක් ගණන් ගන්නෑ ඇලිලා නෑ. මේගොල්ලෝ භාවනේ ආමුදුරු මේ බඩ කින්නෙන්ද දන්නේ අසනීපෙන්ද දන්නේ කොහොමද කියලා. ඉතින් අපිටත් ඇවිල්ලා ඉන්නෝ. ඉතින් ඒ ධහමට ඇලීම හොඳයි. හොඳ දෙයට ඇලෙන්න ඕන. සම්බරතින් ධම්මරති දිනාති. ඒ නිසා කවුරුණත් ඒ කාන්දමේ ගුණේ ඉන්නේ. ඒ නිසා ඒකෙන් නිදහස් වෙන්න ඕන. විශේෂයෙන් පිරිමයාත් කාන්තාවක් තමයි සද්ධර්ම අවබෝධය වෙනකම්. ඉතින් පුදුම විදියට රිදෙන වචනයක්. මටත් ඒ කාලේ කාලා ඉන්න බෑ ওই වචනේ. දැන් ওই ඕක කිව්වයි කියලා මෙහි පිරිමියය කීප දෙනෙක් බනහන් එන එකේ නතර වුණා. මේ ඉන්න දෙන්න තුන් දෙනා නතර කරගන්න බැලුවේ. ඈ ඒ නිසා ඒක හරි අමාරු වැඩක්. කාන්තාවක් කියලා බැන්නහම පුදුම රිදීමක් තියෙන්නේ පිරිමි මිනිස්සුන්ට. ඈ ඒසා පුරුදු කරන්න, අතහැරීම පුරුදු කරන්න. මේ මොහොතේ කිසි දෙයක් නෙමේ මමත්වයේ අදහරෙන්න, නිහඬ වෙන්න, සංසුන් වෙන්න, net පියාගන්න, අතහරින්න මමත්වය. මෙතෙක් වෙලා දේශනා කරන ලද ධර්මයට අනුගතව අනුරූපීව අතහරින්න. ඒ භාවාත්මක ගුණාංග අභිභව අතික්‍රමණය කළ ඒ ලෝතුරු ගුණය හඳුනාගත් පින්නතුන් ඒ ධර්මයේ ස්වභාවය තුල ඒ ලෝකෝත්තර නිහඬියාව තමා තුල පමුණවා ගන්න. තමන් දකින සංඥාව තුල කිසිවක් තැම්පත් නොකරන්න. සංඥාවට බර නොවන්න. ඒ තුල ආයාසය නොරඳවන්න. අධ්‍යාත්මිකව පූර්ණව ලිහිල්වන්න. සිතින්ද සැහැල්ලුවන්න. ගතින්ද සැහැල්ලුවන්න. අතහැරීම කියා හෝ අල්ලා ගැනීම කියා දෙයක් ඔබ තුල තබා නොගන්න. එවිට උපේක්ෂාවක් නැතුව යනවා ඇති. ඔබ උපේක්ෂාද නොවන්න, අතහැරීමද නොකරන්න, අල්ලා ගැනීමද නොකරන්න. නොබැදෙන්න, නොගැටෙන්න, උපේක්ෂා නොවන්න. උපේක්ෂාවෙන් නිදහස් වන්න. සියල්ල අතහැර වාසය කරන්න. මේ මොහොතේ අල්ලාගත් දේ කවරක්දයි බලන්න. කිසිදු මානසික ශක්තියක නොමැදෙන්න. කිසිම සංකල්පයක නොමැදෙන්න. කිසිම දෘෂ්ටියක නොමැදෙන්න. කිසිදු ක්‍රියාවලියක නොමැදෙන්න. සියලු මානසික බැඳීම් අතහරින්න. මේ ඇසෙන වචනද අතහරින්න. අතහැරීමද අතහරින්න. කිසිදු ක්‍රියාවලියකට බැස නොගන්න. මනසින් කිසිදු ක්‍රියාවලියකට බැස නොගන්න. පූර්ණව අතහරින්න. පූර්ණ නිදහස ඔබ ලබන්න. පූර්ණ නිදහස ඔබ ලබන්න. ඔබ නොමැති තැන එම නිදහස ඇත. මම නොමැති තැන එම නිදහස ඇත. පූර්ණ නිදහස ඇත්තේ මම නැති තැනයි. පූර්ණ නිදහස ඇත්තේ සියල්ල නැති නිදහස අවස්ථාවකයි. හිස් බව අත් නොවිඳින්න. නොසිස් කෙනෙකු දනවන්න. හිස් කෙනෙකු දනවන්න. ඔබ හිස් බව හෝ නොසිස් බව තුල නොසිටින්න. හිස් බව තුල පිහිටීම හෝ නොසිස් බව තුල පිහිටීම හෝ නොවේ වැදගත්. ඒ කිසිවක් තුල මම නොපිහිටනවා නම් එයයි වැදගත්. කිසිදු තැනක මම පිහිටවන්නේ නැතිව සිටින්න. කිසිදු සංකල්පයක, කිසිදු වීරයක, කිසිදු වෙනස් කිරීමක, කිසිදු ප්‍රබේධනයක මම පිහිටුවීමෙන් වළකින්න. මමත්වය පිහිටුවීමෙන් වළකින්න. මේ මොහොතේ ග්‍රහණය කර ඇත්තේ කවරක්ද? ඒ තුලින් නිදහස් වීම සියල්ලකින් නිදහස් වීමයි. මේ මොහොතේ ග්‍රහණය කර ඇත්තේ කවරක්ද? ඒ තුලින් නිදහස් වීම සියල්ලකින්ම නිදහස් වීමයි. සෑම විටම අලුත්ම ග්‍රහණය කවරක්දයි බලන්න. නොවිඳිනා බව සුවයි. නොබෙදෙනා බව සුවයි. නොගැටෙනා බව සුවයි. මම නොවි ජීවත් වීම සුවයි. නොවිඳිනා බව සුවයි. නොගැටෙනා බව සුවයි. නොඇලෙනා බව සුවයි. මම නොවි ජීවත් වීම සුවයි. සිතට බැඳීම් සියල්ල අත්හරින්න. ඔබ අත්හළ යුත්තේ සිතට බැඳීමයි. සිතේ බැඳීම් සියල්ල අත්හරින්න. මමත්වයට බැඳීම් අත්හරින්න. වේදනා සහිත, කම්පන සහිත සියල්ල අත්හරින්න. වේදනා සහිත, කම්පන සහිත ග්‍රහණය වන සියල්ල අත්හරින්න. අතහැරීම කම්පනයක් හෝ වේදනාවක් හෝ ක්‍රියාවක් කර නොගන්න. ඉතිරි නැතුව අතහරින්න, සියල්ල අතහරින්න. සියල්ල අතහරින්න, ඉතිරි නැතුව අතහරින්න. කිසිදු සංඥාවක් ඉතිරි කර නොගන්න. කිසිදු ක්‍රියාවක් ඉතිරි කර නොගන්න. කිසිම ස්වභාවයක් ඉතිරි කර නොගන්න. කිසිදු ස්වභාවයක් ඉතිරි කර නොගන්න. සියලු බලාපොරොත්තු අතහරින්න. සියලු බැඳීම් අතහරින්න. නිවනටවත් නොබැඳෙන්න. නිවන් දැකීමේ ඌමනාවටවත් නොබැඳෙන්න. නිවීම යනු නොබැඳීමයි, බැඳීම යනු නිවන නොවේ. එබැවින් නිවනටවත් නොබැඳෙන්න. නිවසට ගේ දොර වතු පිටි ඉඩ කඩන් වලට තියෙන බැඳීම් වලින් නිදහස් වෙන්න. බැඳීම් වදකයෙකු හා සමානයි. බැඳීම් වදකයෙකු හා සමානයි. බැඳීම් වලින් නිදහස් වීම පූර්ණ නිදහසයි. සෑම බැඳීමක්ම ආවරණයක්. බැඳීම් ප්‍රබලව පවතින තුරු ඔබට නිර්වාණය ආවරණ නැති අවස්ථාව පේන්නේ නැහැ. ආවරණ නොමැතිව ලෝකේ දකින්න බැඳීම් වලින් නිදහස් වන්න. මේ මොහොතේ මේ මොහොතේ බැඳීම අත්හරින්න. එයට වීරය කරන්න. අත් නොහරින වීරය ඇති කරගන්න. එම වීරිය අතහැරීම සඳහා යොදා ගන්නා වූ වීරියක් බවට පත් කර ගන්න. එය කිසි විටක ග්‍රහණය කිරීමට පාවිච්චි කරන වීරියක් කර නොගන්න. සියල්ල අතහැරීමට කරන වීරියක්ම කර ගන්න. සියල්ල අතහැරීමටම යොදා ගන්නා වූ වීරයක් බවට පත් කර ගන්න. සියල්ල අත්හරින්න. අත්හැරී විට ඔබ ඒ තුල නොසිටිනවා ඇති. ඔබ විසින් අත්හරිනවා නොව ඔබ, එහෙම නැත්නම් මමය කියා සංකේතය අතහැරීමයි කළ යුත්තේ. මම නැමැති සංකේතය නොමැති තැන අනන්ත වූ අහසසේ අසීමාන්තික මනසකට ඔබ පිවිසෙනවා ඇති. ඒ මනස අකාලිකයි. ඒ මනස අවේදිතයි. ඒ මනස ඇලෙන්නේ නැත, ගැටෙන්නේ නැත. ඒ මනස පවතින්නේ නැත. එබැවින් අතීත අනාගත වර්තමාන නැත. විඳින්නෙකු හෝ විඳවන්නෙකු හෝ ක්‍රියා කරන්නෙකු එහි නැත. අතහරින්න එය ක්‍රියාවක් නොවේ. අතහරින්න එය ක්‍රියාවක් නොවේ. සියලු දැනීම අතහරින්න. සියලු දැනීම අතහරින්න. කිසිදු ක්‍රියාවලියකට බැස නොගන්න. කෙනෙකු නොවී පුජ්‍යලයෙකු නොවී මනසින් නිදහස් වන්න. භාවනාව යනු කෙනෙකු නොවීමයි පුජ්‍යලයෙකු නොවීමයි. කෙනෙක් හැටියට නිදහස් වීමට පුළුවන් කමක් නැහැ. නෝ කෙනෙක් හැටියට, නොමනසක් ඇති කෙනෙක් හැටියට නිදහස් වීමට පුළුවන්. කෙනෙක් හැටියට නිදහස් වීමට වෙර නොදරන්න. නොකෙනෙක් හැටියට නිදහස ලබන්න. සියල්ල අතහැරීම යනු පුජ්‍යලයෙකු නැති අවස්ථාවයි. සියල්ල අතහරින්න. මේ මොහොතේ ඇති බැඳීම, සංඥා බැඳීම අතහරින්න. ඒ සියල්ල අතහැරීමයි. සියලු ක්‍රියාවන් නිරෝධ කරන්න ඒ සියල්ල අතහැරීමයි. සියලු හොඳ නරක අතහරින්න ඒ සියල්ල අතහැරීමයි. අතහැරීම අතහරින්න. අතහැරීම අතහරින්න. එවිට ඔබ සියල්ල අතහැරියා වෙනවා. අතහැරීම අතහරින්න. ඒ අතහැරීමේ වීරියෙන් අතහරින්න. අතහැරීමට වීරය කරන්න. එම වීරිය අතහැරීමේ වීරියයි. වීරියෙන් වීරිය අතහරින්න. අතහැරීමෙන් අතහැරීම අතහරින්න. අතහැරීම අතහරින්න. එවිට ඔබ සියල්ල අතහැරියා වෙනවා. නොඇලීමට ඇලෙන්න. නොඇලීමට ඇලෙන්න. අතහැරීමේ වේගයට හසු වුණහම දියෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේ මනසත් ගැහෙනවා වගේ වෙනවා. ඒකට හේතුව අර මනස මෙතෙක් කල පීනපු ගඟ නෙමෙයි, කෙලිස් ගඟේනේ පීනන්නේ. දැන් මේ බැඳීම් විරහිත ලෝකයට, අවේදිත ලෝකයට පිවිසෙනකොට අර ප්‍රඥා බලයෙන් එහාට තල්ලු කරගෙන යද්දී මේ පැත්තෙන් ආය ඉන්ද්‍රිය බලය පොඩ්ඩක් අදිනවා. ඒ කම්පණය තමයි මානසිකවත් කායිකවත් කෙනෙකුට ඒක දැනෙන්නේ. ඒක මානසික පීඩනයක් ඒ තුල නැහැ. නමුත් අර වෙනස් වීම තුල යම් කිසි ගිගුම් දීමක් කම්පණේ වුණා කියලා කියන්නේ, ලෝකයේ දෙදරා ගියා කියලා කියන්නේ ඒකයි. ගිගුම් දෙනවා කියලා කියන්නේ ඒකයි. ඒ තුල නොඇලීමේ ගුණයම වර්ධනය කිරීමෙන් නොඇලීමේ ජයග්‍රහණය ලැබිය යුතුයි. අතහරින්න පුළුවන් හා නොපුළුවන් සියල්ල අතහරින්න. අතහරින්න පුළුවන් හා නොපුළුවන් සියල්ල අතහරින්න. සියල්ල අතහරින්න. අතහරින්න පුළුවන් හා නොපුළුවන් සියල්ලම අතහරින්න. එයට උපරිම වේගය, උපරිම ශක්තිය ඔබගේ යොදවන්න. ඒ හොඳින් තේරුම් ගන්න, අතහරින්න පුළුවන් හා නොපුළුවන් සියල්ල අතහරින්න. එයයි අතහැරීමේ ක්‍රමවේදය. ඒ ලෝකෝත්තර ධර්මය ජීවිතේ සසර මහා අවිද්‍යා දැලක පැටලී සිටින ඒ මනස මුදවා ගැනීම. ඒ සඳහා ඔබගේ ප්‍රඥාවිය බලය හොඳින් මෝහත්ව තියෙන්න ඕන. කෙනෙකුට ඊටාම පහසුවෙන් තරණය කරන්න පුළුවන් සසරත් මෙලවත් හොඳින් ධර්ම අභ්‍යාස ගුණනගීච්ඡයිට, පුරුදු වෙච්ඡයිට, ඒතලින් පෝසත් වෙච්ඡයිට. තවත් කෙනෙකුට යම් කිසි අසීරු කාර්යයක් බවට යම් ආකාරයක පත් වෙනෝ, ඒක හරියට අර තමන්ගේ ගැළ වුණත් ඇඳ ගන්න බැරි කවියෝ ඉන්නෝ වගේ එහෙම දේවල් වෙනවා. දැන් ඒ ධාරිතාව ඒ තුල තියෙන්න ඕන. දැන් සමහර වාහන තියෙනවා, ඒකට ලෝඩ් එකක් පැටවුවාම ඒ කඳ අදින්න බැහැ. ඒ වෙනි අවස්ථාවන් වල කරන්නේ ඒ වාහනේ ලෝඩ් එක බහලා තමයි ගන්න යන්නේ. ඒ නිසා සමහර අය මේ මිදීමට කැමති වෙනවා. නමුත් මේකේ තව ලෝඩ් එකක් පිටිපස්සෙන් එනවා. ඒ හිම් මෙහාට වැඩිපුර අදින්න පටන් ගත්තාම අර පැත්ත පරාජිත වෙන්න වගේ බලනවා. ඒ වෙනි අවස්ථාවක කම්පණේ ඇති වෙන. නමුත් Tamanට පැහැදිලිවම මේ අතහැරීමේ බලයේ ගුණය ඇති වෙච්ච කෙනෙකුට තාම පහසුවෙන් එයා හොය හොයා හිටපු දෙයක් ලැබුණා වගේ ඒක අහුල ගන්නවා. මොකද දක්ෂයෙක්නේ, ඒකට සුදුසුකම් ඔක්කොම පූර්ණේ කරලා තියෙනවා. ඒකත් හරියට අර සිරිපාද යනවා වගේ තමයි. කය දුබල කෙනෙක් බොහොම හිමින් අසීරුවෙන් වෙවුල වෙවුල යනවා. කය හොඳට ශක්තිමත් කෙනෙක් බොහොම විනෝදෙන් සිනාමසු මුහුණින් විහිළු කරගනිමින් බොහොම ලස්සනට නැගෙන නැගෙන බොහොම වේගින් යනවා. ඒ වගේ ගමන් මග උපදේශය ඕන. උපදේශය තුල, ගමන් මග තුල ක්‍රියා කරන්නට තමන් තුල වීරිය, ශක්තිය, බලය තියෙන්නට ඕන. ඒක ක්‍රමානුකූලව අපි වැඩෙන්නටත් කාලය දෙන එක තමයි හොඳ කියලා අපි විශ්වාස කරනවා. ඒ එවිට ඒ තුලින් තවත් ශක්තිමත්ව අවබෝධයෙන් පූර්ණව ඒ තැනටපත් වීමට හැකියාව තියෙනවා. ඒ නිසා මේ සම්ධර්ම අවබෝධය කරගන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය වැඩිවා, අවබෝධය ලැබූ අයට ඒ ධර්මයේ තුල වාසය කරලා ඒ ධම් පිපාසය ධර්මයේ සුවය අත්විඳින්නටත්, අවේදීත බව සැපයක් කරගෙන ඉන්නට, නොඇලීම සැපයක් කරගෙන ඉන්න, නොගැටීම සැපයක් කරගෙන ඉන්න හැකියාව ඒගොල්ලන්ට ඒ හැමදෙනාටමත් තියෙනවා. හැමදෙනාටම උතුම් වූ නිර්වාණ සාන්තියම පසක් වේවා, අවබෝධ වේවා. තෙරුවන් සරණයි.